නීති මේ පියවරන මේ දැන් කියන්නේ ශනිකව අතුලට දාන්න බෑ, ශනිකව කටයුතු කරන්න බෑ, ගියාණ්ඩු වගේ සුදු වෑන් වන්න බෑ. මෙවුවනේ පියහන කතන්දර අපි දැකලා තියෙනවා. ඕනතරම් රාජ්‍ය දේපල අපහරණය කියන නිමිත්තෙන් සිල භාරය තරම් ඊළඟට අපමත් හරි නිදහස් වෙනවා. අද ඒ තත්ත්වයක් තාම නැති හින්දා ඍජුව තෙල් සංස්ථා ගනුදෙනු පිළිබඳව අනුමැතිය දුන්නු කවුද කියන එක ලිපි ලේඛන තියෙනවා. ඒකින් අඩු මාසෙන් හොන්ට අපදෙන්න හෝ සිහිර භාරයට නොගත්තේයි කියන ගැටළු වෘත්ති සමිතියක් අසන අපිට පැහැදිලිව තියෙනවා. ගැටළු සහිත මොකද පොඩි මිනිහෙක් මේ වගේ දෙයක් කරා නම් තෙල් සංස්ථා රුපියල් 230ට මිනිස්සුන් අස් කරලා තියෙනවා. සිහිර භාර තරම් තියෙන මේ ලීටර් 10 12 ඇද්දා කියලා රීදුරන් ඔවුන් පොලිසිය රිමන්ඩ් කරලා හිරේ දාලා තියෙනවා. ඉතින් මොකද වාචිකව හිටපු ඇමතිවරු කියන්නේ ඇති. හැබැයි ලිඛිතව අනුමත කරලා තියෙන අධ්‍යක්ෂක මණ්ඩල